Praise God. Are we ready now for the word? සූදානම්ද දේව වචනය ලබන්නට. We start with one scripture is from the book of Ecclesiastes chapter 9 verse 11. දේශනාකාරය පොතේ 9 වන පරිච්ඡේදයේ 11 වන පදයෙන් අපි පටන් ගන්න යනවා. And it's from the New Living Translation. වෙනත් පරිවර්තනයකින්. And it says that I have observed something else under the sun. The fastest runner doesn't always win the race, and the strongest warrior doesn't always win the battle. The wise sometimes go hungry, and the skillful are not necessarily wealthy, and those who are educated don't always lead successful lives. It is all decided by chance, by being in the right place at the right time. Amen. Mama yam deyak nirikshanaya kota atha e ira yata begayenma duwana pudgalaya nirantarayenma tarangaya dinanne natha e wageema shaktimat lesa satan karana ema soldaduwa නිරන්තරයෙන්ම සටන් තුල ජයගන්නේ නැත. ප්‍රඥාවන්ත තැනැත්තා සමහර අවස්ථාවල කුසගින්නෙන් සිටී. ඒ වගේම සහ දක්ෂ තැනැත්තා නිරන්තරයෙන්ම බොහෝ වස්තු ඇති ධනවත් අයෙක් නොවේ. ඒ වගේම අධ්‍යාපනය ලත් තැනැත්තා නිරන්තරයෙන්ම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ නැත. එය සියල්ල රඳා පවතින්නේ අහඹු ලෙස නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවට සිටීමෙන්ය. Hallelujah. In this verse, මේ පදේ the Bible, it is saying how you can be a success in life. කොහොමද ජීවිතේ සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. The world looks at success in different ways. ලෝකයේ සාර්ථකත්වයේ දෙස විවිධාකාරයෙන් බලනවා. But the Bible says it's not always the fastest runner that wins the race. නමුත් බයිබලයේ කියනවා වේගවත්ම ඒ දුවන කෙනා නෙවෙයි නිරන්තරයෙන්ම තරඟය ජයගන්නේ. The strongest warrior does not always win the battle. ඒ වගේම ශක්තිමත්ව ඒ සටන් කරන්න නිතරම නිරන්තරයෙන්ම ඒ ජයගන්නේ නැහැ යුද්ධයෙන්. You can be very wise but you can be poor. ඔබ බොහෝ ප්‍රඥාවත් වෙන්න පුළුවන් නමුත් දුගීව සිටින්නට පුළුවන්. You can be skillful. You can have skills but you can be broke in life. ඒ වගේම විවිධාකාරයේ දක්ෂතා තිබෙන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔබ හිඟතාවෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. It says the educated are not always leading successful lives. ඒ වගේම නිරන්තරයෙන් හොඳ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති අය සාර්ථක ජීවිතයක් ගත නොකරයි. There is a secret the word of God shares with us to be successful. නමුත් යම් රහසක් දේව වචනේ අපිත් සමග බෙදා ගන්නවා. Being in the right place at the right time. සාර්ථක ජීවිතයක් ගත කරන්නට නම් නිවැරදි කාලයට නිවැරදි ස්ථානයේ සිටීම ඉතාමත්ම වැදගත්. God's place and God's timing. දෙවියන් වහන්සේගේ ස්ථානයේ සිටීම, දෙවියන් වහන්සේ කියන තැන නිවැරදි වේලාවට සිටීම ගැනයි මෙතන කතා කරන්නේ. You want God's success in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සාර්ථකත්වය අවශ්‍ය නම්, you must choose to be in the right place at the right times where God wants you to be. දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඔබ නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවට සිටිය යුතුයි. Because that is the place where God has an appointment with you. දෙවියන් වහන්සේ ඒ ස්ථානයේ තමයි ඔබත් සමග මුණ ගැසෙන්නට සූදානම් වෙලා සිටින්නේ. That is the place where your miracle is waiting for you. Hallelujah. ඒ ස්ථානයේ තමයි ඔබගේ හාස්කම ඔබ වෙනුවෙන් බලාගෙන සිටින්නේ. It can be, it may be just one chance that you have or go to seize it then and there. ඔබට ලැබෙන එක අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ අවස්ථාව ඒ මොහොතේ ඔබ අල්ලා ගන්න අවශ්‍යයි. There is an unseen factor that will produce results and success in your life and that is being in the right place at the right time. ඒ නොපෙනෙන යම් කාරණාවක් තිබෙනවා ඔබගේ ජීවිතයට සාර්ථකත්වය ගෙනෙන යම් දෙයක්. If you take my life, you know, if you look at that list, I'm not so educated. මගේ ජීවිතයේ ගත්තොත් මම වැඩි අධ්‍යාපන සුදුසුකමක් ලබලා නැහැ. I'm not very skillful either. ඒ වගේම විවිධ ශාස්ත්‍රවල මගේ දක්ෂතාවයන් අඩු වෙන්න පුළුවන්. But from the day that I met with the Lord Jesus Christ, one thing I chose to do is to be in the right place at the right time. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැසුණු දවසේ සිට මම තෝරාගත්ත එක දෙයක් තමයි නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවට සිටීම. And if you see any success in my life, the secret ingredient of that success is this little simple, advice. Being in the right place at the right time. ඔබ මගේ ජීවිතයේ සාර්ථකත්වයක් දකිනවා නම් සරලව මේක තමයි එයට රහස වෙලා තිබෙන්නේ නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවේ සිටීමෙන්. This morning you are in the right place at the right time. මේ උදෑසන ඔබ නිවැරදි වේලාවේ නිවැරදි ස්ථානයේ සිටින්නේ. Many people think it's not important. Where you are, if I don't go to church today, maybe next week I can go. It doesn't matter. බොහෝ අය හිතනවා ඒ සභාවට පැමිණීමට වැදගත් කමක් දෙන්නේ නැහැ. මේ සතිය ගියේ නැත්නම් මට ඊළඟ ඉරිදා සභාවට යන්න පුළුවන් කියලා ඔවුන් සිතනවා. But do you know that if you don't come today, you will miss something that you will never catch, next week. You will not catch it the following week. ඔබ දන්නවද අද දවසේ ඔබ සභාවට ආවේ නැත්නම් ඒ අද දවසේ ඔබට ලබා ගන්න තිබෙන දේ ඊළඟ සතියවත් ඊට පස්සේ සතියවත් ඔබට කවදාක්වත් ලැබෙන්නේ නැහැ. ඒ දේ ඔබගේ ජීවිතයේම ඔබට අතපසු වීමක් සිද්ධ වෙනවා. It is the place where God will do for you what no man can do. කිසිම මිනිසියෙකුට කරන්න බැරි දෙයක් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කරනවා. You hear that? Many people don't consider church attendance better because they want to be with some other folk. ඔන්න වඩා වැදගත් සමහර අය වඩා වැදගත්කමක් දෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින්න මන්ද ඔවුන් තෝරා ගන්නවා වෙනත් ස්ථානයක වෙනත් මිනිස්සු සමග රැඳී සිටින්නට. Something that God will do for you that no man will ever do for you. මේ ස්ථානයට පැමිණීමෙන් ඔබට කුමක්ද වෙන්නේ දෙවියන් වහන්සේ යම් ක්‍රියාවක් කරනවා ඔබගේ ජීවිතයේ වෙන කිසිම මිනිසෙකුට කරන්න බැරි දෙයක් ඔබ වෙනුවෙන්. There are special days in God. In God's calendar every day is not the same. දෙවියන් වහන්සේගේ කැලැන්ඩරේ හැම දවසක්ම එකම වගේ නෙවෙයි. Every meeting is not the same. හැම රැස්වීමක්ම එක වගේ නෙවෙයි. Pastor Chris's church, they say no two meetings of the man and God is same. Pastor Chris's sabhaya kiyana deyak thamai deviyan wahansege manushya Pastor Chris'ge kisima raswim dekak eka wage neha. Because in every meeting the Holy Spirit moves in different directions. Manda hama raswimakama shadaatmayanan wahanse vivida aakaren kriya karana nisa. Every meeting the word that we minister to you will be different and one word it is only one word that you need to change your life. Hallelujah. Hallelujah. හැම රැස්වීමකම දෙවියන් වහන්සේගේ වචනය ඔබට සේවය කරන්න විවිධ ආකාරයෙන් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන එක වචනයක් ඇති ඔබගේ ජීවිතේ පරිවර්තනය ගෙන එන්නට. It's like somebody is throwing you a valuable diamond. හිතන්න ඉතාමත් වටින දියමන්තියක් යම් කෙනෙක් ඔබ වෙතට විසි කරනවා නම් you need to catch it. If you miss it, it will fall to the ocean. ඔබ ඒ දියමන්තිය අල්ලගන්න අවශ්‍ය නැත්නම් ඒ සාගරයට යන්න පුළුවන්. You need to lambano. You have to seize the opportunity. You have to seize what is coming your way. And then your success will Amen. Never fail. Hallelujah. ඔබ වෙතට පැමිණෙන දේ ඔබ අල්ලා ගන්න අවශ්‍යයි ලම්බානු කර ගන්න අවශ්‍යයි. ඒ විට සාර්ථකත්වයේ ඔබ වෙතට පැමිණෙන්න යනවා. Don't despise meetings that the Holy Spirit arranges. ශුද්ධාත්මයන් වහන්සේ විසින් නිර්මාණය කරන සැලසුම් කරන මෙවැනි රැස්වීම් සුළු කරන්න එපා. Don't despise programs that the church organizes like yesterday's fun day was designed by the Holy Spirit. ඊයේ දවසේ විනෝද වීමේ දවස ශ්‍රාත්මයන්න් වහන්සේ විසින්ම නිර්මාණය කළා වූ දවසක් එවැනි දවස් අතපසු කරන්නට එපා. Plan ahead. ඔබ සැලසුම් කරන්න කල් තියාම. It's important. Plan ahead. කල් තියාම ඔබ සැලසුම් කරන්න අවශ්‍යයි. When you come for Sunday to church, plan ahead. Plan on Saturday or before what you're going to wear. Polish your shoes, prepare to come to church on time. ඉරිදා දවසේ ඔබ සභාවට ඒමට ප්‍රථමයෙන් සෙනසුරාදා හෝ ඊට කලින් ඔබ සැලසුම් කරන්න කුමක්ද ඔබ අඳින්න යන්නේ ඔබගේ සපත්තු පොලිෂ් කළා සියල්ල සූදානම් කරගන්න අවශ්‍යයි. These meetings are not negotiable. මේ මේ රැස්වීම ඔබට තෝරා ගැනීමක් කරන්න බැහැ. It is compulsory to be in the house of God on Sundays. ඉරිදා දවසේ දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටීම අනිවාර්ය දෙයක්. You know, the King David was the most successful king in the history of Israel. ඊශ්‍රායෙලෙහි ඉතිහාසයේම සාර්ථකම රජතුමා දාවිත් රජතුමා. And one time he said, I was glad when they said, let us go into the house of the Lord. ඔහු කියපු කියමනක් තමයි මම ඉතාමත්ම ප්‍රීති වුණා වුන් කිව්වහම දෙවියන් වහන්සේගේ ගෘහයට යමු කියලා. Hallelujah. Hallelujah. The cell meetings are very important. ඔබගේ සෛල රැස්වීම ඉතාමත්ම වැදගත්. The conferences that we have are important. අපගේ සම්මන්ත්‍රණ ඉතාමත්ම වැදගත්. So plan ahead for Pastor Andrew's conference. Pastor Andrew's සම්මන්ත්‍රණයට අපි කල් තියාම සූදානම් වෙමු. Plant the seed right now. Plant seed. Think about how much you're going to sow seed for this conference. අපට bless Colombo. අපි bless Colombo උදෙසා සමන්ත්‍රණය උදෙසා බීජ වපුරන්නට මුදල් මෑ ලෙස ආයෝජනය කරන්නට අපි සැලසුම් කරමු. You know, Pastor Chris said one thing. He said your confession has no value if there's no seed. Pastor Chris කියපු එක දෙයක් තමයි ඔබගේ ප්‍රකාශ කිරීම තුල කිසිම වටිනාකමක් නැහැ. එය බීජයක් සමග එකතු වුණේ නැත්නම්. Because when you confess it is like so putting water. ඔබ ප්‍රකාශ කිරීම කරනකොට හරියට වතුර වක් කරනවා වගේ. So if there's no seed, there's no point in putting water. බීජයක් පැලකලා නැත්නම් වතුර දැමීමේ තේරුමක් නැහැ. Hallelujah. You confess. Before you confess, you sow seed. අපි ප්‍රකාශ කිරීම කරන්න කලින් බීජයක් වපුරන්නට අවශ්‍යයි. Hallelujah. Hallelujah. See, I'm going to plan for, you know, my to be in the right place at the right time from now. ඔබ කියන්න මම නිවැරදි වෙලාවට නිවැරදි ස්ථානයේ සිටින්න සැලසුම් කරනවා. Hallelujah. You know, don't say it's a waste of time. ඔබ කියන්න එපා මේ කාලය නාස්ති කිරීමක් කියලා. Don't say I'm too busy. මම වඩා කාර්ය බහුලයි කියලා කියන්න එපා. It's too dangerous to say I'm too busy with the affairs of God. දෙවියන් වහන්සේගේ කාරණා සම්බන්ධව මම කාර්ය බහුලයි කියලා කීම භයානකයි. Hallelujah. Hallelujah. See, when you come like this, you are positioned to receive blessings. ඔබ මේ ආකාරයෙන් පැමිණියහම ඔබ සානගත වෙනවා ආශිර්වාද ලබන්නට. You come early, come prepared, come with expectation. ඔබ කල් තියාම වෙලසන පැමිණෙන්න බලාපොරොත්තුෙන් පැමිණෙන්න. The Apostle Paul said in Romans 15:29. රෝම පොතේ 15:29 පාවුල්තුමා කිව්වා. He said I'm coming with the fullness of the blessings for you. I shall come in the fullness of the blessing of the gospel of Christ. Christus wahansege aashirwade purnatwaya athiva ma ena bawa danimi. The apostle Paul told, when I come to you, I'm not just coming, I'm coming with the fullness of blessing for you. Paul tuma kiwa mama paminenakota mama nikan nevey enne e purnatwen deviyan wahansege aashirwade purnatwen mama paminenne. This morning I have come with the fullness of blessing for you. Amen. Me mudasena mama paminala tibenne deviyan wahansege aashirwade purnatwen. Hello, did you catch that? Amen. Yeah. And that blessing is for you to receive. E aashirwade mama ragene enne oba e de laba gannata. Hallelujah. How many of you believe we have a beautiful church here? Ki denek vishwas karanawada alankara sabawak thibenawa kiyana. I've been to many churches where I was in England. Engalante I must tell you I couldn't find a church like this. Hallelujah. Mama engalante boho sabawan walata giya namuth me wage alankara sabawak man kohewat dakke ne. Praise God. You see, when you come to this church, මේ සභාවට අපි එනකොට you have the word of God to minister to the Holy Spirit, and the brothers and sisters, they love you so much. මේන් දේ වචනය ශ්‍රද්ධාත්මයන්න් වහන්සේ ඔබට සේවය කරනවා. ඒ වගේම අපගේ සහෝදර සහෝදරයන් අපි එකිනෙක කෙනාට ප්‍රේම කරනවා. Hallelujah. This is a loving church. How many of you say this is a loving church? ඊදෙන කියනවාද මේ ප්‍රේමණීය සභාවක්? This is a loving church because of you. ඔබ නිසා මේ ප්‍රේමණීය සභාවක්. You know, tell the next person, this is a loving church, that is because of me. Because of me. Hallelujah. මම නිසා මේ ප්‍රේමණීය සභාවක් කියලා ඔබ එහා පැත්තේ ඉන්න කෙනාට කියනවා. Hallelujah. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ආදරෙයිද? Hallelujah. Hallelujah. Praise God. Praise God. And he said last week Pastor Niranjali said that But it's that the hallmark of this church, the strong point of this church is the word of God. Yes, athiya api asuwa deshanawen me apage sabave visheshatwaya thamai api visheshaknyan wenawa deviyan wahansege wachane kerehi. You know, we love the word of God so much. Api wachaneyata prema karanawa. Do you love the word of God? Oba wachaneyata prema karanawada? You know, the word of God is God. Deva wachaneya deviyan wahanse. You know, when you speak of the word of God, oba wachaneya gana katha karanakota, you know, Jesus is in the midst of that. Yesus wahanse siyuruma de maade sitinawa. When we fellowship with the Holy Spirit, when we fellowship with the word, Shudatmayanan wahanse wachane samaga api sahabhagitwaya daranakota, we are fellowshipping with Jesus. Api Yesus wahanse ekka thamai sahabhagitwaya daranne. You know, I love the word of God because I can use it and watch my life progress. Amen. From glory to glory. Amen. From success to success. Amen. Hallelujah. Mama deviyan wahansege wachaneyata ithamathma prema karanawa manda mata puluwan deva wachaneya kriyawata damala mage saarthakathwaya mage idiriyata yama mage diunuwima mahimen mahimeta saarthakathwen saarthakathwayata yanawa dakinnata. Hallelujah. Hallelujah. The word of God always will give you success, but you have to put the word Amen. Into action. Vachane nirantarayenma obata saarthakathwaya denawamai namuth oba vachane kriyawata damannama awashyai. You know, it's not enough to know that the word of God is in the Bible. Deviyan wahansege vachane Bible e thibenawa kiyala danagenima saahenne neha. It's not enough to agree with it. Vachane samaga ekagawima pamanak saahenne neha. Not enough to hear it and write about it. Eya asima saha livima pamanak madi. It's not even enough to enjoy the word. Vachane bhukti vindima pamanukut madi. But until and unless you act upon it, it will not produce fruit for you. Vachane oba kriyawata damana kam ema vachane oba tula pala daranne neha. It will not produce results in your life. Obage jeevithaye pratipala genenne neha vachane. When you listen to do something about that word. Oba vachaneyata ahom kam denakota oba vachaneya karana kota gena yam kriyawak karanna awashyai. You need to act upon the word. Vachaneya kriyawata damanna awashyai. Hallelujah. Hallelujah. Unless you act upon it, there won't be any change. Vachaneya kriyawata damme naththam wenas wimak athi wenne neha. In fact, Jesus taught his disciples a parable. Yesus wahanse golayanta unwahansege yam deyak ugannuwa vachane. It was called the parable of the sower. How many of you know Vapurannage upamama? And he said the word of God is seed. Vachane deviyan wahansege vachane bijayai kiyala kiwwa. You know seed, you know, oba dannawa bijaya power. It has life inside it. Bijaya thula balaya thibenawa jeevanaya thibenawa. Even the scientists today has not been able to find out how a seed has the potential, the power to produce light, life and produce fruit. විද්‍යාඥයින්වත් සොයාගෙන නැහැ කෙසේද බීජය තුල ඒ බලය තිබෙන්නේ ජීවනය නිකුත් කරන්නට. But the seed has to be, you know, buried. It has to be put in the ground to produce fruit. නමුත් මෙම බීජය පස යට පැල කරන්න අවශ්‍යයි ඵල දරන්න නම්. You, if you take that seed and say how beautiful this seed is, and if you kept it in a box, it will not do anything for you. Yam bijayak aragena ane meka hari lassanai ne kiyala pettiyeka dammot kisima phala darimak neha. So it is the same with the word of God. E akarenmai deva wachaneyat samaga. If you do not understand the word of God and put it to action, වචනය තේරුම් the devil will steal that word from you. වචනය තේරුම් අරගෙන ක්‍රියාවට දැම්මේ නැත්නම් එම වචනය යක්ෂයා ඔබගෙන් සොරකම් කරනු ලබනවා. That's why many people, they come to church, they hear the word of God, but they see no change in their life and they're complaining and murmuring why God is not doing anything in their life. ඒකයි බොහෝ අය සබාවට එනවා වචනය ක්‍රියාවට දැම්මේ දමන්නේ නැහැ. එම නිසා ඔවුන් මුමුණමින් ඍණවාදී දේ කතා කරමින් ඔවුන්ගේ ජීවිතයේ කිසිම වෙනස් වීමක් දකින්නේ නැහැ. In Matthew chapter 13 verses 18 and 19. Matthew put the master Jesus is explaining about the word of God. යේසුස් වහන්සේ 13 වෙනි පරිච්ඡේදයේ 18 සහ 19 වෙනි පදවල මැතිව් පොතේ ඒ දේ වචනය විග්‍රහ කරනවා. You know the first seed that fell on the wayside, can you remember? ඒ මග අසල වැටිච්ච ඒ ප්‍රථම බීජය. He says here therefore the parable of the sower. ඒ වපුරන්නාගේ උපමාව අසපල්ලා. When anyone heareth the word of the kingdom and understand it not, then cometh the wicked one and catcheth away that which was sown in his heart. This is he which received by the wayside. යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද ඔහුගේ සිතේ වපුල දේ නපුරා විසින් උදුරා ගන්නේය මග අසල වපුරන ලද්දේ නම් මොහුය. So this seed was sown and this person heard that message, but that message was stolen by the devil. මෙම බීජය ලැබුවා වචනය ඇසුවා නමුත් ඒ වචනය යක්ෂයා විසින් සොරකම් කරනු ලැබුවා. Jesus said, what happened? How did the devil steal that? Jesus වහන්සේ කියනවා කොහොමද මේ බීජය යක්ෂයා සොරකම් කරගත්තේ? Because he did not understand it. ඒ වචනය තේරුම් ගත්තේ නැති නිසා. Everyone say understand. ඔබ කියන්න තේරුම් ගැනීම. They did not understand. ඒ වචනය තේරුම් ගත්තේ නැහැ. If you don't understand what I am preaching today, අද දවසේ මම දේශනා කරන දේ ඔබ තේරුම් ගත්තේ නැත්නම්, before you leave, the devil will take away that word. මේ ස්ථානයෙන් ඔබ පිට වෙලා යන්න කලින් යක්ෂයා ඒක හොරකම් කරනවා. Hallelujah. But you must understand the word of God. ඔබ වචනය තේරුම් ගන්න අවශ්‍යයි. Let me explain that. Let me explain to you. මම මේ දේ විග්‍රහ කරන්නම් ඔබට. For instance, උදාහරණයක් ලෙස. Okay, you know, I told just now I told Dinesha, close that door. Mama Dinesha kiwa e dora wahanna kiyala. And she understood. Aita ede therum ganna puluwan. Although even I didn't speak. Mama katha kare nathath. She understood. Because she understood, she went and did it. Aita ede therum gatta nisa gihilla kriyawak kara dora wæhuwa. Now if she didn't understand. Ede aya therum gatte nathna. She will look at me. නිකම් බලාගෙන ඉඳි මොකක්ද මේ පාස්ටර් කියන්නේ කියලා. And I will have to tell her again. ආපහු එතකොට කියන්න වෙයි. If she still doesn't understand. ආ ඒ තේරුම් ගන්න බැරි නම් I will think what is wrong with her. මම හිතන්න යනවා මොකද වෙලා තියෙන්නේ දිනේෂට කියලා. Now it is the same with the word of God. දේවයන් වහන්සේගේ වචනය සම්බන්ධවත් එසේමයි. When God brings you his word, when God tells you his word, දේවයන් වහන්සේ උන්වහන්සේගේ වචනය ඔබ වෙතට ගෙනෙන විට, when you understand, you know what to do. ඔබ ඒ වචනය තේරුම් ගත්තා නම් ඔබට දන්නවා කුමක්ද ඔබ කළ යුත්තේ. And you have to go and do it. යම් ක්‍රියාවක් ඔබ කළ යුතුයි. Hallelujah. Did you understand that? ඔබ ඒ තේරුම් ගත්තද සබාව? If you didn't understand. ඔබ වචනේ තේරුම් ගත්තේ නැත්නම්. The devil will take that word. යක්ෂයාගේ වචනය සොරකම් කරනවා. And you be like the one the seed was sown on the wayside. ඒ බීජය මග අසල වැටිච්ච බීජය වගේ වෙනවා ඔබගේ ජීවිතේ. Hallelujah. So life will change for the one who acts on the word. ජීවිතය වෙනස් වෙන්නේ වචනය ක්‍රියාවට දමන්න තුලයි. ආමේන්. Did you hear that? ඒදී ඔබ ඇසුවද? You want to see change in your life? ඔබගේ ජීවිතේ වෙනස් වීම ඔබ දකින්න ආසද? You want to see change in your family? ඔබගේ පවුල වෙනස් වීම ඔබ දකින්න ආසද? You want to see change in your finances? ඔබගේ ආර්ථිකය වෙනස් වීම ඔබ දකින්න ආසද? You want to change in your health, physical health? ඔබගේ නිරෝගී සුවය සෞඛ්‍ය වෙනසක් දකින්න ආසද? Then you must understand what God is saying about that area in your life and you have to do something. Obage ema abiyoga athi kshetraya pilibandawa deva wachane kiya athi de oba therum aragena yam kriyawak e udessa oba kala yutumai. Because the word of God has the answer to every problem in life. Amen. Manda deviyan wahansege wachane ape jeevithaye hama abiyogayakatama පිලිතුරක් තිබෙනවා. Hallelujah. It doesn't matter what problem there is. කොමන අභියෝගයක් වුණත්. You know, God is not troubled by your problems. දෙවියන් වහන්සේ කරදර වෙන්නේ නැහැ ඔබගේ අභියෝගය පිළිබඳව. Many people are troubled when problems come, ප්‍රශ්න come. ප්‍රශ්න පැමිණියහම බොහෝ අය කලබල වෙනවා, කරදර වෙනවා. Do you know that God is not moved by when problems come? ඔබ දන්නවද දෙවියන් වහන්සේ සෙලවෙන්නේ නැහැ ප්‍රශ්න පැමිණියහම? In fact, that problem was designed so that you will have a promotion. ඒ ප්‍රශ්නය නිර්මාණය කර ඇත්තේ ඔබගේ උසස් වීම ඔබට ලැබීමටයි. Hallelujah. God already knows that you have that problem. දෙවියන් වහන්සේ දැනටමත් දැනගෙන හිටියා එම අභියෝගය ඔබට තිබුණ බව. But he has also given you. He has already designed for you to come out of that problem. Hallelujah. දෙවියන් වහන්සේ එම අභියෝගයෙන් එළියට එන ආකාරයත් නිර්මාණය කළා ඉවරයි. Hallelujah. Hallelujah. And when you know God's plan, when you know God's design for you, deviyan wahansege salasma unwahansege salasma o nirmanaya obage jeevitayata oba dannakota e danagena oba kriyawata damana vita you will see a promotion in your life evita obage jeevitaye usaswima oba dakinnime hallelujah amen praise God prashansa veva when good seed of the word meets with a good heart it will produce a good harvest deviyan wahansege yahapat bijayak yahapat hadawatak ekka sambandha unahama yahapat aswennak api laba ganwa hallelujah hallelujah in the natural that is a law swabhava dharme eka nitiyak and in the spiritual it is a law as well e wage ma aathmika talet eka nitiyak when a farmer sows good seed goviyek on a good soil yahapat bimaka yahapat bija pala karahama he knows that he will get a good harvest ohu dannawa ohuta yahapat aswennak labena bawata hallelujah hallelujah so the good seed is God's word yahapat bija kumakda deva wacane good heart is your the good soil is your heart yahapat e bima tamai obage hadawata hallelujah hallelujah say I'm going to act on the word of God oba kiyanna mama deva wacane kriyawata damana so receive the word as seed from the seed store emen oba wacane labanna e bija gabada kamaren oba labana akariyatama the bible is a seed store oba dannawada deva wacane bible ewilla bija adangu gabada kamarayak wage receive the word of god like receiving seed from the seed store oba deva wacane labana vita oba wacane labiy yutte e bija antargata gabada karen e bija labana wage meditate on it and it will make and make it yours oba e wacane menih kala e wacane obage karaganna you know when you meditate that word becomes yours e wacane oba menih karana kota wacane obage bawata pat wenawa now plant that word by declaring it hallelujah e wacane oba pala karanna prakash kirima tulin hallelujah hallelujah remember the story where Jesus did the first miracle in Cana Jesus wahanse palaweni haskama karapu aakare obata matakada it was at a wedding vivaha mangalyekedi tamai ede siddha une and the wine ran short e mudrita paanaya higa kamak tibuna adu paaduwa and there was trouble especially the people who were hosting ඒ සියලු දෙනා කලබල වුණා දැන් මුද්‍රිත පානය අඩු නිසා. Went to Jesus's mother. යේසුස් වහන්සේගේ ඒ මව ගාවට ගියා. And what did the mother say? කුමක්ද අම්මා කිව්වේ? Say do whatever the master says. ඒ ස්වාමින් වහන්සේ කියන ඕනෑම දෙයක් ඔබ කරන්න කියලා කිව්වා. Do you have a crisis in your life? ඔබගේ ජීවිතයේ අර්බුදයකට ඔබ මුහුණ පානවාද අද දවසේ? Do whatever the master says. ස්වාමින් වහන්සේ කියන ඕනෑම දෙයක් ඔබ කරන්න අවශ්‍යයි. Do not listen not enjoy do what the master says oba ehum kam dennepa bhukti vindinnepa kriyavata damanna swamin wahanse kiyana de hallelujah he might say something ridiculous like jesus told that day jesus wahanse eda davase kiwwa de wage oba hithanna thi yam deyak deviyan wahanse obata kiyanna puluwan but as the servants they obeyed the instruction everyone say instruction amen සේවකයන් හැටියට ඔවුන් යේසුස් වහන්සේ කියපු දේ කරන්නට ඒ උපදේශය පිළිපැද්දා. As they followed the instruction. ඒ උපදේශය පිළිපැද්ද අතර the water the dishwashing water became the best wine. Amen. ඒ පිංගම් කෝප්ප හොදන නිකම්ම නිකං වතුර හොඳම වඩා යහපත්ම මුද්‍රිත පානය බවට පත් වුණා. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. So follow the instruction. උපදේශය පිළිපදින්න ඔබ. Next tell the next person follow the instruction. යහපත්ින් එක්කෙනාට ඔබ කියන්න උපදේශය පිළිපදින්න. The word of God will instruct you. දේව වචනය ඔබට උපදේශ දෙනවා. The word of God will bring instruction to you. දේව වචනය ඔබට උපදේශ ගෙනෙනවා. And follow the instruction. ඔබ උපදේශය පිළිපදින්න අවශ්‍යයි. And it will work for you. ඒ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Hallelujah. Amen. the supernatural will come as you follow the instruction. ඔබ උපදේශය පිළිපදිනකොට සුභෞත්තරීතර දේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. You know, many people say when they go through crisis, they say, "Pastor, pray for me." බොහෝ අය අර්බුදකාරී තත්ත්වයන් තුලින් යනකොට කියන දෙයක් තමයි. Pray for me, pray for me. Pastor, යාඥා කරන්න මං උදෙසා. You know, they send messages to every pastor in town. හැම සභා පාලකවරයෙක්ම පණිවිඩයවනවා යවනවා යාඥා කරන්න කියලා. So the pastors are saying, "Yes, I'm praying. Yes, I'm praying." හැම පාස්ටර් කෙනෙක්ම ප්‍රතිචාර දක්වනවා, "ඔව් මම යාඥා කරනවා." Sometimes I ask, "Why are you asking me to pray? Do you not pray? Can't you pray for yourself?" මම සමහර වෙලාවට අහනවා, "ඇයි ඔබ මට යාඥා කරන්න කියන්නේ? ඔබ යාඥා කරාද?" And some people say, "Pastor, I prayed and prayed. I'm always praying, but nothing is happening." Pastor, mama yaaknya karno et mukut wen neha ne kiyala kiyano. The next question should be asked, "Have you followed the instruction on this matter?" Me karanawa thula oba upadesha pilipadala thibenawada? For some people, prayer is like massage. Samahara ayata yaaknyawa kiyala kiyanne massage ekak denawa wage. You know, it makes you feel good. I have prayed, it makes me feel good now. Mama dan yaaknya kara mata yahapath hangimak danenawa. My pastor is praying, I feel good. Dan mage pastor mata yaaknya karana mata yahapath hangimak danenawa. But your problem has not changed. Namuth obage prashnaya wenas wimak wela naha. Your situation has got worse. Vatavarane enna enna barapatala. Now you're almost losing your faith. Dan en adahillat obata nati wenna taram. Why? Ai? Is God wicked? Deviyan wahanse napurudu? Is your pastor wicked? Obage sabha palakathuma napurudu? No, it is none of this. It is because you have not followed the instruction. Hetuwa oba upadesha pilipadala nathi nisa. And God is asking, "When are you going to follow the instruction?" Deviyan wahanse obage nahanawa kavadada oba upadesha pilipadinna yanne. And you are asking God, "God, when are you going to answer my prayer?" ඔබ දෙවියන් වහන්සේගෙන් අහනවා, කවදද ස්වාමීනි මගේ යාඥාවට පිළිතුරු දෙන්නේ? In fact, now you are complaining to God. Your prayer has become a complaining session. දැන් ඔබගේ යාඥාව මැසිවිලි දිදීමේ කාලයකට පරිවර්තනය වෙනවා. Hallelujah. Say, "I must do the word." ඔබ කියන්න, මම වචනය ක්‍රියා කරන්න අවශ්‍යයි. I must act on the word. මම වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. See, how is my time? When you are hearing, let's say you go for a gospel meeting on healing, suwaya pilibandawa hitama oba subaranchi raswimakata yanawa. For an evening of miracles, haskam sandayawakata oba sahabhagi wenawa kiyala hitama. That meeting was designed for your healing. Ema raswima nirmanaya karunu labuwe obage suwaya udesa. You go to a financial meeting, oba aarthika sammantranayakata sahabhagi una kiyala kiyana. Pastor is teaching about finances. Pastor aarthike mudal sambandhawa uganwanu labana. You know, whatever your pastor is teaching, kumana de obage sabapalakathuma obata uganwanu. Even on Sunday, irida dawase una, the word you hear on that subject is for you to receive change in that area. Ema shastre pilibandhawa oba asana wachanaya ඔබේ දේ අසන්නේ ඔබගේ එම ශේෂ්ත්‍රයේ වෙනස් වීම උදෙසායි. Hallelujah. Hallelujah. But you must take that word and act upon it. Do something with that word. නමුත් එම වචනය රැගෙන ඔබ යම් ක්‍රියාවක් කරන්නටම අවශ්‍යයි. For instance, you go for a healing meeting. හිතන්න ඔබ සුව වීමේ මෙහෙයකට යනවා. And you find that your body is healed, you feel that there is a healing going on. ඔබට දැනෙනවා ඔබගේ ශරීරයේ ඒ සුවය සිද්ධ වුණා, යම් දෙයක් ශරීරේ වුණා. And you go home and say, "I'm healed." ඔබ ගෙදරට යනවා, "මම සුවයි" කියලා කියවගෙන. You know that healing that you received was a sign. ඔබ දන්නවද ඔබ ලබපු එම සුවය, ඒ ස්පර්ශය ලකුණක්? The Bible says there are signs and wonders. It is a sign. හාස්කම් ලකුණු කියලා බයිබලයේ කියනවා, එය ලකුණක්. Now what do you do about that healing that you seem to receive? ඔබ එදා දවසේ ලැබපු ඒ හාස්කම ගැන ඔබ කුමක්ද කරන්නේ? There's something for you to do now. ඔබ යම් ක්‍රියාවක් කරන්න අවශ්‍යයි. If you go back and do nothing about it, ඔබ ගෙදර ගිහිල්ලා ඒ ගැන කිසිම ක්‍රියාවක් කරේ නැත්නම්, don't do anything, you just live the life that you used to live. සාමාන්‍ය ජීවිතය ඒ ආකාරයෙන්ම ඔබ ගත කරනවා නම්, you'll find that your healing will reduce and it will go away. එන්න ඔබගේ ඒ සුවය අඩු වෙලා නැති වෙලා යාවි. You need to come back to the church. එවිට සභාවට නැවතෙන්න අවශ්‍යයි. And find the healer. Hallelujah. යෙසුස් කරන්නව සොයන්න අවශ්‍යයි. Hallelujah. And get to know the healer because the healing was a sign the healer is real. Hallelujah. ඒ යෙසුය ඔබ අත්දැක්ක ඒක ලකුණක් පමණයි. නමුත් ඔබව සුව කරපු තනන් වහන්සේ උන්වහන්සේ සැබෑයි. උන්වහන්සේව ඔබ සොයා ගන්න අවශ්‍යයි. The sign was to the healer. And the healer is Jesus Christ. Hallelujah. Hallelujah. Hallelujah. Now you must make up your mind to give glory to him. ඔබ ඔබගේ මනස සකස් කර ගන්න අවශ්‍යයි උන්වහන්සේට මහිමය දෙන්නට. Act upon learning the word, studying the word, serving God, sowing seed, giving testimonies. ඔබ ක්‍රියා කරන්න විවිධ ආකාරයෙන් වචනේ ඉගෙන ගන්න මෙනෙහි කරන්න දෙවියන් වහන්සේට සේවය කරන්න ඔබ කරන්න ඔබ බීජ වපුරන්න මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ තුල ඔබ ක්‍රියා කරන්න අවශ්‍යයි. Praise the Lord. ප්‍රශංසා වේවා. If you act on the word you will live a life that is extraordinary. ඔබ වචනය ක්‍රියාවට දැම්මනම් ඔබ සුභෞත්තරීතර ජීවිතයක් ගත කරන්නට යනවා. Hallelujah. Hallelujah. You know, I told you, you know, God when he gives a word, he looks for the response, your response to the word. දෙවියන් වහන්සේ ඔබට වචනයක් දෙනකොට වචනයට ඔබ දක්වන ප්‍රතිචාරය ගැන දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා. God will give the word for the problem. And he is looking for the kingdom response. Amen. ඔබට ප්‍රශ්නයක් තිබෙනකොට දෙවියන් වහන්සේ ඒ වචනය ඔබට ලබා දෙනවා. ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රතිචාරය උන්වහන්සේ බලාගෙන සිටිනවා. You know, in the world people react, but in the kingdom you have a kingdom response. Hallelujah. දෙවියන් වහන්සේගේ රාජධානී අපි actually you act. In the world you react but in the kingdom of God you act. දෙවියන් වහන්සේගේ රාජධානී අපි උන්වහන්සේගේ වචනයට වචනය ක්‍රියාවට දමනවා. නමුත් ලෝකයේ විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වනු ලබනවා. And the reaction will make your problem worse. අපගේ විවිධාකාරයේ ප්‍රතිචාරය අපගේ ප්‍රශ්න එන්න එන්න බැරෑරු මතට හරවනවා. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Are you with me? ඔබ මා සමගද? Are you receiving something today? යම් දෙයක් ලබා ගන්නවද අද දවසේ? Are you going to do something about the word? ඔබ වචනය පිළිබඳ යම් ක්‍රියාවක් කරන්න සූදානම්ද? You know even the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පවා. You know do you know we are blessed? ඔබ දන්නවද අපි ආශිර්වාද ලත් සෙනගක්? But how does the blessing work? කොහොමද ආශිර්වාදය අපගේ ජීවිතේ ක්‍රියා කරන්නේ? Quickly we look at a verse. Let's go to Numbers chapter 6 verse 22. ගණන් කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ දෙස බලමු. Numbers 6:22 onwards. And the Lord spoke unto Moses saying 23 Speak unto Aaron and his sons saying everybody say saying on this wise ye shall bless the children of Israel saying unto them the Lord bless thee and keep thee the Lord make his face shine upon thee and be gracious unto thee The Lord lift up his countenance upon thee and give thee peace. Amen. And they shall put my name upon the children of Israel and I will bless them. විසිදෙවෙනි පදයේ සිට සිංහලෙන් කියෙව්වේ කියවමු තවද ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කරමින් නුඹලා මේ ආකාරයෙන් කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට ආශිර්වාද කරපල්ලායයි ඔවුන්ට කියාපන්න ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරන සේක්වා ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා මෙසේ ඔහු මාගේ නාමයේ ඊශ්‍රායල් පුත්‍රයන් පිට තබත්වා මමද ඔවුන්ට ආශිර්වාද කරන්නේ මේ කීසේක. Pay attention, look at me. See, verse 27. 27 වන පදය. This is called the blessing. මේක ආශිර්වාදය කියලා කියන්නේ. The people of Israel, the Jews, were taught to operate, to do. දෙවියන් වහන්සේගේ සෙනග යුදෙව්වරුන්ට මේ දේ කරන්නට කියලා දුන්නා. Even today, the Jewish families, They will, you know, go to the priest and the priest will bless them. අද දවසේ පවා එළියද පවුල පූජක වරුන් ගාවට ගියහම මේ ආකාරයෙන් උන්ට ආශිර්වාද කරනවා. And the father of the house will bless the children with this prayer. ඒ වගේම පවුල් වල පියා දරුවන්ට මේ ආශිර්වාදයෙන් නිදහස් කරනවා. Now the people of Israel were already blessed. ඊශ්‍රායෙල් සෙනග දැනටමත් ආශිර්වාදලත්. They were called the seed of Abraham. Abraham ge bijaya kiyala thamai onta nam kare. Do you know the people of Israel are the seed of Abraham? Oba dannawada Israel senaga deviyan wahanse Abraham ge I will bless those who bless you. Deviyan wahanse Abraham ta kiywa obata numbata aashirwada karana ayata mama aashirwada karana seka. But yet even though they were blessed, oun aashirwada labuwa namuth still there has to be a blessing professed on them, conferred on them. Oun aashirwada labapu aya unath oun matha aashirwada prakash karanata awashya una. This is how blessing works. Me aakaren thamai aashirwada kriya karanne. In the blessing you are blessed. E aashirwada thula oba aashirwada labenawa. So you know, God taught the people of Israel, when you bless your children, when you bless your congregation, they will be blessed. Deviyan wahanse Israel janathawata ugannapu deyak thamai obage paular weva obage sabawa weva oba aashirwada karanakota oun sabawinma aashirwada labenawa. So the act was to speak the blessing, the act was to lay the hands, the act was to lift up the hands and bless. Amen. Kriyawa thamai atha osawa atha thaba ome senagata aashirwada kirima. The people of Israel, Jews up to today, they know they are blessed. Yudewaru danata dannawa un aashirwada senagab bawa. They know how to receive the blessing. Kese da aashirwada labanne kiyala un dannawa. But in the New Testament we are more blessed than the people of Israel, than the Jews. Namuth aluth givisume api e yudew senagata wada aashirwada lat senaga. We are the spiritual Jews. Hallelujah. Api thamai e aathmika yudewwarun. The Bible says we are blessed with every spiritual blessing in heavenly places through Jesus Christ. Jesus Christ wahanse karana kotagena swargika sthana wala e sieluma aathmika aashirwada walin api aashirwada labala iwarai. But still we have to bless. Hallelujah. Namuth eth api aashirwada kala yutumai. You know, that's why we have to learn to bless our children every day. Hallelujah. එනිසා තමයි අපගේ දරුවන්ට දිනපතා ආශිර්වාද කරන්නට අපි ඉගෙන ගත යුත්තේ. Hallelujah. Hallelujah. You know, sometimes when we don't do that, අපි ඒ දේ කරේ නැති වුනහම සමහර අවස්ථා වල our children are going, you know, they're becoming a little different. අපි ආශිර්වාද කරන්නේ නැතිකොට අපගේ දරුවන්ව අපි දකිනවා අපේ දරුවන් අපි ආස කරන ආකාරයෙන් නෙවෙයි හැසිරෙන්නේ. You know, that's why as a pastor I bless my congregation. When I bless, you are blessed. Amen. ඒක තමයි සභාපාලකවරයෙක් හැටියට මම මගේ සභාවට ආශිර්වාද කරන්නේ. මන්ද මම ආශිර්වාද කරනකොට ඔබ ආශිර්වාද ලබනවා. But if you do not understand that, නමුත් ඔබ ඒ දේ තේරුම් ගන්නේ නැත්නම්, it will be like me saying good morning to you. හරියට මම ඔබට සුබ උදෑසනක් කියලා කියනවා වගේ. You know, a lot of people say, no, good morning, morning, morning, morning. Some people even say good, don't say good morning, they say morning. I can say සුබ උදෑසනක් උදෑසනක් කියලා කියනවා. And they say, God bless, God bless, God bless. ආශිර්වාද වේවා කියලා කියනවා. Without understanding. කිසිම තේරුම් ගැනීමක් නැතුව. The word God bless is like a greeting. But it is more than that. ඒ ආශිර්වාද වේවා කියන එක නිකං සුභාශිංසනයක් පමණක් නෙමෙයි එහි අඩංගුයි ඊට වඩා වැඩි දෙයක්. When somebody says God bless you, ආශිර්වාද වේවා කියලා යම් කෙනෙක් කියනකොට he's transferring a blessing to you. Hallelujah. යම් ආශිර්වාදයක් ප්‍රවාහනය කරනු ලබනවා ඔබ වෙතට. Amen. When a pastor says God bless you, යම් පාස්ටර් කෙනෙක් ඔබට ආශිර්වාද වේවා කියලා කියනකොට, when a man of God says God bless you, දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් ඔබට ආශිර්වාද කරනකොට, you receive it. Thank you pastor, receive that blessing. Isuti pastor mama aashirwada labanawa kiyala oba laba ganna awashya. Because it is a spiritual act. Hallelujah. Bande eya aathmika kriyawak. You know, that's why we get up in the morning and say I'm blessed today. Ekai api udayasena negitla kiyanne mama aashirwada lat. Your blessing will be activated when you speak the blessing. Hallelujah. ඔබගේ ආශිර්වාදය ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ආශිර්වාදය ප්‍රකාශ කරාමයි. Yes, you are blessed. ඔව් ඔබ ආශිර්වාදලා. But you want that blessing to manifest in your life. ඒ ආශිර්වාදය ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙන්න නම් there's action you have to do. ඔබ යම් ක්‍රියාවක් කළ යුතුමයි. Hallelujah. Hallelujah. Are you catching something? යම් දෙයක් අල්ල ගන්නවද සබාව ඔබ? You know, Jesus In Luke 24 verse 50 Luke pote 24 vana parichchede 50 veni pade This is the story of the two disciples on the way to Emmaus and the Lord lift up his okay Luke 24:50 Luke 24 50 veni pade Hallelujah roko shanta and he led them out as far as Bethany and he lifted up his hands and blessed them tamange at osawa ounta aashirwada kalase did you see that obede dakkada you know Jesus lifted his hands and blessed them yesus wahanse unwahansege at osawala ounta aashirwada kara you know later on they thought oh if something happened to us ounta danuna yam deyak siddha una neda e welawa apata after jesus left them yesus wahanse wenakota ounggen pita wela gehilla when jesus lifted his hands the blessing was transferred hallelujah yesus wahanse ata isiwahama e aashirwade pravahane wenu labuwa in mark 10:16 we'll close with this word mark 10:16 mark pote 10:16 wena pade mark 10:16 hallelujah praise god welcome I see brother Gamini and he took them up in his arms these are children idaruan and his hands upon them and blessed them unwahanse oun wadagena me daruan wadagena oun pita atathaba ounta aashirwada kalaseka did you see that obede dakkada you know Jesus took children he put his hand yesus wahanse e lamain wadagena atathabala aashirwada kara a blessing was transferred ඒ ආශිර්වාදය ප්‍රවාහණය වුණා. Hallelujah. Hallelujah. That's why we need to lay hands on our children. ඒකයි අපගේ දරුවන් මත අපි අත තැබිය යුත්තේ. That's why we need to, you know, leaders have to lay hands on their disciples. ඒකයි නායකයන් ඔවුන්ගේ ගෝලයන් මත අත තැබිය යුත්තේ. And it's important that you understand something happened when somebody senior, somebody more anointed has laid hands on you. ඔබට වඩා ආත්මිකව ඉහළ මට්ටමේ සිටින කෙනෙක් ඔබ මතට අත තබනකොට ඔබ දැනගන්නත් අවශ්‍යයි යම් දෙයක් ඔබට ලැබෙන බව. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. The spiritual understanding is so important. ආත්මික තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. And acting on it is so important. ඒ දේ ක්‍රියාවට දැමීම ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. We're going to close the meeting. Let's stand to our feet. අපි සියලු දෙනාම නැගී සිටිමු. You know when Jesus lifted his hands there was a blessing that was transferred. යේසුස් වහන්සේගේ අත් ඇසූ විට ආශිර්වාදයක් පරිවර්තනය වුණා. Hallelujah. The apostle Paul said to the church in Romans Rome Rome sabavata Paul tuma kiwa mama aasha karana oba vetata paminennata so that I will impart to you mama obata aabashayak dena pinisa to give you strength obata shaktiya dennata let's look at that Romans 1:11 before we close api avasan karana prathamen Roma pote 1:11 veni padaya desa balannata yanawa You know what was the disciple apostle Paul telling the church in Romans? Rome e sabavata kumakda Paul tuma kiwwe. He said I desire I long that I may impart some spiritual gift. Nubala istirawana hatiyata yam kisi aathmika divanawak dena pinisa nubala dakinnata aashawemi. To the end that you might be established. Oba istirawana pinisa. To the end that you might be established. Avasane නොබ ඉස්තිර වෙන පිණිස The apostle Paul said I'm coming to you. අපෞල් තුමා කිව්වා මම නුඹ වෙතට පැමිණෙනවා. You know not just to give a word and go off. වචනයක් දීලා දෙන්නට යන්නට නෙවෙයි. To impart something of spiritual value. ඒ ආත්මික වටිනාකමක් ඇති දෙයක් ආభాෂයක් තුලින් නිදහස් කරන්න. Made strong. ඔබ ඉස්තිර වෙන පිණිස The word establish is to be made strong. ඔබ ශක්තිමත් වෙන පිණිස. You know God doesn't want weak Christians. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි ඒ දුර්වල කිතුණුවන් සිටීම. Today in the church there are many weak Christians in the churches all over the world. ලෝකේ බොහෝ සභාවන් වල දුර්වල කිතුණුවන් සිටිනවා. Because they have not understand. They have not understood how strength comes and how change comes in people's lives. ඔවුන් තේරුම් අරගෙන නැති නිසා වෙනස් වීම කොහොමද එන්නේ ඔවුන්ගේ ජීවිතේ කියලා. Verse 12 says that I may be comforted together with you by the mutual faith of both of you and me mese kiyanne nubalaage maget anyonnya adahilla karana kotagena nubala samaga matat senasilla labena pinisa when you come to church on Sunday when you go for your small meeting you are built up made strong amen with the faith of one another ඔබ ඊරිද දවසේ දේව මෙහෙට සහභාගී වෙනකොට රැස්වීම වලට යනකොට ඔබ එකිනෙක කෙනාගේ ඇදහිල්ල තුල ශක්තිමත් වෙනවා. That is why being in the right place at the right time is so important. එම නිසා නිවැරදි ස්ථානයේ නිවැරදි වේලාවට සිටීම වැදගත් වන්නේ. Let's lift up our hands to heaven this morning. අපි ස්වර්ගයේ වෙතට අපගේ දෑත් ඔසවමු මේ උදෑසන. Hallelujah. Hallelujah. You know when I was in the second day of Pastor Chris meeting Pastor Chris ke raswim wala dewana dawasse we were sitting you know very close we were sitting in the third row thungweni peeli api ithaman issarehin tamai hitiye you know Pastor Chris was just a few feet away from us Pastor Chris ithamat samipen hitiye api langa and as he was speaking as he came and began to open his mouth and speak on the Holy Spirit shudathyanan wahanse gena katha karannata patan gatta ohu you know something changed in my life මගේ ජීවිතයේ යම් වෙනසක් ඇති වුණා. I knew this was the impartation. මම දැනගත්තා මේක තමයි ආභාෂය කියලා. Because that day I went expecting something from the man of God. එදා දවසේ මම ගියේ දෙවියන් වහන්සේගේ මිනිස්යාගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙමින්. The next day when I got up. ඊළඟ දවසේ මම නැගිට්ටා. I knew I was not the same person. මම දැනගත්තා මම ඒ පරණ මිනිස්යා නෙවෙයි කියලා. You know this is what the blessing of God can do. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරන කොටගෙන මේ දේ සිදු වෙන්න පුළුවන්. You know, this is what the impartation of the Holy Spirit can do. ශුද්ධාත්මයන් වහන්සේගේ ආභාෂය කරන කොටගෙන මෙයයි සිද්ධ වෙන්න පුළුවන්. As you hear the word as you understand it and as you act upon it. ඔබ වචනය අසා ඒ වචනය තේරුම අරගෙන වචනය ක්‍රියාවට දමන කොට I began to say to myself I'm not the same Roshan. I'm not the same person anymore mama matama kiya gatta mama kalin hitapu roshan nevey kiyala and I began to see changes in my life mama dakinna patan gatta wenaswim mage jeevithaye and I'm sure you, some of you, this church is going to see those difference changes and you are going to benefit from that amen mama dakina sabave wenaswim dakinna yana oba ehi vasiya bhukti vindinnata yana hallelujah This morning God is here in this house. දෙවියන් වහන්සේ මේ ගෘහයේ සිටිනවා මේ උදෑසන. The Holy Spirit is in you. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි මේ ස්ථානයේ සිටිනවා. Hallelujah. Hallelujah. Just lift up your hands to heaven.